නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපි මේ මොහොතේ විශේෂයෙන්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ දස ශික්ෂාපදයත්. එම දස ශික්ෂාපදය සමාදන් වීමේ ක්‍රමවේදයක් පිළිබඳව අපි එක කාරණාවක් මතක තියාගන්නට ඕනේ. මේ සිල් අපි මේ සංසාරේ ගත්ත වාරගාන වචනවලින් කියන්න සංගණනයකින් ගණන් කරලා බලන්න අපට පුළුවන්කමක් නැහැ. ඇයි මේ තරම් සිල් හරගෙනත් අපි තාම හිපෙදිලා ඉන්නේ? ඇයි මේ සීලය සමාදන් වුනේ නැත්තේ? ඇයි මේක රකින්න බැරිද? සිල් රකින්න නැතුවද කට්ටිය rahat උනේ? ඇයි මට මේක කරගන්න බැරි? රකින්න ඕනේද? මේ වගේ දහසක් ප්‍රශ්න අපි තුල දෛනිකව ඇති වෙන්න පුළුවන්. මේ වෙනකොටත් මේ සීලය රැකගන්න බැරුව අනන්ත අප්‍රමාණ අපට ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැම සිල් සමාදන් වෙන දින 14කට කලින් අපි මේ කියන කාරණාව කතා කළා. විවිධ පියවරවල්, විවිධ ක්‍රමවේද මේ ශික්ෂාපද ගැන කතා කළා. දැන් අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සීලය නොරැක රැකීමට තියෙන එක ක්‍රමවේදයක්. මෙච්චර කාලයක් අපි මේ සීලය ආරක්ෂා කරමින් සිල් රැකලා අපි වේසටපත් වුණා. මේ දස සීලය කියන්නේ වෙන මොකවත් නෙමෙයි, මේ විශ්වයේ තියෙන න්‍යාය ධර්මය. මේ ස්වභාව ධර්මය තමයි මේ දස සීල් කියලා කියන්නේ. ඉපදිච්ච හැමෝටම ජීවත් වීමේ අයිතිය තියෙනවා. යම්කිසි කෙනෙක් ඉපදුනා නම් ගැඩවිල්ලෙක්ද, කුරාද, කූඹියාද, මිනිසයාද, එයාට ජීවත් වීමේ අයිතිය තියෙනවා. ඒ අයිතිය විනාශ නොකිරීම තමයි පළවෙනි ශික්ෂාපදය. මේකට පාණාතිපාතා වේරමණී ශික්ෂාපදං සමාදියාමි කියලා කියනවා. ඇයි මේ විශ්ව න්‍යාය ධර්මයට විරුද්ධව කටයුතු කරන්න එපා කියන එකයි මේ ශික්ෂාවල කියන්නේ. එහෙනම් ලෝකයේ යම්කිසි දෙයක් තියෙනවා, ඒ තියෙන දේ සුදුසන්ට ලැබෙනවා. හැමෝටම රටේ නායකයා වෙන්න පුළුවන්ද? බෑ. ඒකට විශේෂ කුසල් තියෙන උත්තමයෙකුට විතරයි ඒක ලැබෙන්නේ. හැමෝටම සම්බුද්ධ වෙන්න පුළුවන්ද? බෑ. ඒකටත් විශේෂ කුසල් තියෙන උත්තමයෙකුට විතරයි ඒක ලැබෙන්නේ. හැමෝටම ලැබෙන්නේ නැහැ. එහෙනම් අද ඉන්න ඉටින්ද ගෙවල් දොරවල් යාන වාහන තියෙන කට්ටියත් ඉන්නවා. ඉන්න ඉටින්න නැතුව අඳින්න එකක් නැතුව අම්බලන් වල බුදියාගෙන ඉන්න ඉඟන්නොත් ඉන්නවා. එහෙනම් මේ ලෝකේ හැමදේම තියෙනවා. සුදුසන්ට ලැබෙනවා. නසුදුසන්ට නොලැබෙනවා. මෙන්න මේ ධර්මතාවයට විරුද්ධ වෙන්න එපා. ඒකට එකඟ වෙලා ඉන්න කෙනෙක් තමයි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන්නේ. එහෙනම් පාණාතිපාතා කියලා කියන්නේ මොනවද? ඉපදිච්ච හැමෝටම ජීවත් වීමේ අයිතිය තියෙන එක නැති කරන්න අපට අයිතියක් නැහැ. අන්න ඒ විශ්ව න්‍යාය ධර්මයට විරුද්ධ වෙන්න එපා. ලෝකේ හැමදේම තියෙනවා. සුදුසන්ට ලැබෙනවා, නසුදුසන්ට ලැබෙන්නේ නැහැ. මේ විශ්ව න්‍යාය ධර්මයට විරුද්ධ වෙන්න එපා. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ලද දෙයින් සෑයීමටපත් වෙන්න ඕනේ. අනවශ්‍ය දේවල් ගන්න හොඳ නැහැ, අනවශ්‍ය දේවල් විඳින්න යන්න හොඳ නැහැ. අපට ලැබිලා තියෙන්නේ අපට ලැබෙන්න තිබිච්ච දේ. අපට නොලැබෙන දේ කවදාවත් අපට ලැබෙන්න විදියක් නැහැ. එහෙනම් නොලැබිච්ච දේ විඳින්න යන්න එපා. ඒක තමයි බ්‍රහ්මචර්යාව. ඇසෙන් අපට ලැබෙන දේ, ලැබිච්ච දේ විඳින්න, පේන දේ දැක්කට කමන්නේ, නොපෙනෙන දේ දකින්න යන්න එපා. දික්ටි කාමය. ඇයෙන දේ ආගත්තට කමක් නැහැ, ඒක ඇයෙනවනේ. හැබැයි නොහැච්ච දේ ආන්න යන්න එපා. අන්න සෝත කාමය. දැනෙන දේ විඳට කමන්නේ. ඇයි? දැනුත් අපේ කටේ කැම තියෙනවා, ඒකේ ලුණු ඇඹුල් දැනෙනවා. ඒ දැනෙන දේ විඳට කමන්නේ නැහැ. නොදැනෙන දෙයක් කෙල හලාලා විඳින්න උත්සාහ කරන්න එපා. එතන තමයි ඒ ජීවවාකාමයේ තියෙන්නේ. දැනෙන දේ දැනගත්තට කමක් නැහැ, විඳට කමක් නැහැ. හැබැයි නැති දෙයක් ස්පර්ශ කරන්න යන්න එපා. ඒක තමයි ගන්ධකාමය. ඇඟෙන දේ දැනගත්තට කමක් නැහැ, ඇඟෙන් නැති දේ විඳින්න යන්න එපා. ඒක තමයි පොට්ටබ්බකාමය. සිතන දේ දැනගත්තට කමක් නැහැ, අමුද්‍රයෙන් එකක් සිතන්න යන්න එපා, නඩත්තු කරන්න යන්න එපා. ඒක තමයි මනෝ සංචේත කාමය. මේ පංචකාමයන්ම අපිට ලැබිලා තියෙන දේ නෙමෙයි, ඊට වඩා දෙයක් යනවා නම් තමයි ඒක අබ්‍රහ්මචර්යා බවට පත් වෙන්නේ. ලදදෙන් සෑයීමටපත් වෙන ගුණේ නැත්තම් ඒ හැමෝම අබ්‍රහ්මචර්යා කියන ඒ සීලය තුල මේ දෝෂයක් තියෙනවා. එහෙනම් අපේ ජීවිතය තුල අපේ බ්‍රහ්මචර්යාව පිරියෙන්න හේතුව මොකද්ද? ලද දෙයින් සෑයීමටපත් වෙන්නේ නැති එක. දැන් ගොඩාක් කට්ටියගේ ඒ බ්‍රහ්මචර්යාව කැඩෙන්න ප්‍රධාන හේතුව මොකද්ද? තමන්ගේ භාර්යාවගෙන් සෑයීමටපත් වෙන්නේ නැහැ. යන සියලුම දෙනා භාර්යාව කරගන්න හදනවා නැත්නම් අනුන්ගේ භාර්යාව පිළිබඳව විශාල බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඒ නිසා ඒගොල්ලන්ගේ බ්‍රහ්මචර්යාව කැඩෙනවා. එහෙනම් මේ බ්‍රහ්මචර්යාව කියන එක කායික ස්පර්ශයෙන් විතරක් නෙමෙයි. ඇසකන දිව නාසය සිත කියන මේ අනිත් අතරිනුත් කැඩෙනවා. පස් ආකාරයෙන්ම කැඩෙන්න පුළුවන් එකක් තමයි මේ බ්‍රහ්මචර්යාව කියන එක. ඇසට ලැබෙන දෙයින් සෑයීමටපත් වෙනවා නම් ඇසෙන් එයා බ්‍රහ්මචර්යාවේ ඉන්නවා. කනට ලැබෙන දෙයින් සෑයීමටපත් වෙන්න පුළුවන් නම් කනෙන් බ්‍රහ්මචර්යාවේ නිරත වෙනවා. කයට දැනෙන දෙයින් සෑයීමටපත් වෙන්න පුළුවන් නම් කායික බ්‍රහ්මචර්යාවේ නිරත වෙනවා. මෙන්න මේ ආකාරයට ඇසකන දිවනාසය සමසිතට ලැබෙන දෙයින් සෑයීමටපත් වෙන්නේ නැහැ කියනකොටම අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං කියන ශික්ෂාපදේ කැඩෙනවා. එහෙනම් මේ ලෝකේ එකක්වත් නිත්‍යවතෙන් පවතින්නේ නැහැ. හැමදේම වෙනස් වෙවි පවතිනවා. ඒ නිසා අපි කිසිම දෙයක් කියන්න යන්නෙත් නැහැ, කිසිම දෙයක් කතා කරන්න යන්නෙත් නැහැ. ඇයි? මේ ලෝකේ මොනවා කිව්වත් මොනවා සිතුවත් ඒක වෙනස් වෙන සුළුයි. මෙන්න මේ න්‍යාය ධර්මයට එකඟ වෙලා නිස්සබ්දව ඉන්නවා නම් එයා මුසාවාද කියන ශික්ෂාපදේ රැක්කයේ න්‍යාය ධර්මයට එකඟයි. මම මේම දෙයක් ඇව්වාය, මම මේම දෙයක් දැක්කාය කියලා කියනවා නම් ඒ දැක්ක දේ මම දැක්කා මට සාපේක්ෂව වෙන කෙනෙකුට ඒක වෙනස් නෑ. මට ඇහුණා මම මේම එකක් හිතනවා, හැබැයි ඇත්තටම කියන කෙනා වෙන එකක් හිතාගෙන කියලා තිබුණා නම් දැන් මං කියන එක බොරුවක් නේ. එහෙනම් මේ ලෝකේ හැමදේම වෙනස් වෙන න්‍යාය ධර්මයක් තියෙනවා. ඒකට විරුද්ධ වුණොත් මුසාවාදය කැඩෙනවා. මේ හැම දෙයක්ම ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. මේක දැක්කාම එයා මේ ලෝකේ සම්මා සතියටපත් වෙනවා. හැමදේම පවතින ඒක අරසා කර ගන්න ඕනේ, අයිතිය තියා ගන්න ඕනේ, ඔප්පුව ලියා ගන්න ඕනේ, අපේ යටතේ තියෙන්න ඕනේ. එයා මත් වෙනවා නාම රූප සම්බන්ධයෙන්. සුරාමේරයට ආවුණා. ඇසෙන් මත් වෙනවා, කනෙන් මත් වෙනවා, දිවෙන් මත් වෙනවා, ගන්ධයෙන් මත් වෙනවා, ස්පර්ශයෙන් මත් වෙනවා, සිතුවිලි වලින් මෝහයෙන්, උඩම්කමෙන්, ආංකාරයෙන් මත් වෙනවා. එනම මේ විශ්ව න්‍යාය ධර්මයේ තමයි මේ දසසිල් කියලා කියන්නේ. විශ්වයේ සැබෑවටම පවතින ධර්මතාවයට තමයි භාග්‍යතුන් වහන්සේ මේ ශික්ෂාපදය පිනවලා තියෙන්නේ. මේ න්‍යාය ධර්මයට විරුද්ධ වෙන හැමෝටම මේ න්‍යාය ධර්මයට වන්දියක් ගෙවන්න ඕනේ, ගෙවන්න ඉපදෙන්න ඕනේ. ඒ නිසා තමයි මේ භවයක් ඇදලා තියෙන්නේ. මේක දකින්න නැති හැමෝම අවිද්‍යාව වඩනවා. දකින්න හැමෝම විද්‍යාවේ පවතිනවා. වඩන්නේ ඒ විද්‍යාව යාතුල පවතිනවා. විකාලය කියලා කියන්නේ මොනවද? අපට අවශ්‍ය නැති දෙයක්, අනවශ්‍ය දෙයක් අවේලාවේ ගත්තාම විකාලේ. ඇසට අවශ්‍ය මොනවද? පේන දේ විතරයි. නොපෙනෙන දේ ගන්න ගියාම අන්න විකාලෙට આવුණා. දැන් අපිට තියෙනවා කන දෙයක් නේ විකාලේ. මේ ඇස්වල කොයිද විකාලේ? ඇස්වලින් කන්න බෑනේ. අපි හාලා නැද්ද සමහර කට්ටිය කියන අර බලන්න කර මිනිස්සු නිකන් කන්න වාගේ බලනවා. දැන් මේ මිනිස්සු දන්නවනේ මේ කැසෙන් කන්න පුළුවන් කියලා. එහෙනම් අපි මගුල් ගෙවල් වලට ගියාම ඉස්සෙල්ලා මොනවද කරන්නේ? දානශාලාවට ගියාම මොනවද කරන්නේ? ඇස් වලින් කනවා ඉස්සෙල්ලාම. අනේ මේ ව්‍යංජන දුර්ලභ ගන්න එක, මේක අවල් ඖෂධ කොලයක් නේද? මේක නම් වැඩිපුර කනවා. මේක කිරි, මේක අනිවාර්යම කන්න ඕනේ. පැණි නෑනේ, කමන්නෑ, සීනිත් එක්ක හරි මං කනවා. දැන් මේ ඔක්කොම ඇස් වලින් කනවනේ. ඇස් වලින් කන්න පුළුවන්නේ. එහෙම කන ක්‍රමයක් තිබිලානේ. නමුත් අපි හිතාගෙන ඉන්නේ මේ කටට දාලා විකල කෑවාම තමයි මේ විකාලය කියලා. නෑ, ඇස් වලිනුත් විකාලේ කනවා. අවෙලාවේ කනවා. භාග්‍යතුන් වහන්සේගේ ශික්ෂාපදයක් තියෙනවා මේ 12න් පස්සේ කෑම ගැන කතා කළාම මේ විකාලේ කැඩෙනවලු. කෑම ගැන කතා තානම් කතා ඒවට ඇවත් කියලා භාග්‍යතුන් වහන්සේ විනයක් පනවලා තියෙනවා. ඇයි මේක කතා කරපු පළියට පරිප්පු හම්බෙනවද, බෝංචි හම්බෙනවද, බත් හම්බෙනවද, කෙසෙල් ගෙඩි හම්බෙනවද? කතා කරුවට මොකවත් වෙන්නේ නැහැ. කතා කරනකොටත් මේකෙන විකාලේ කැඩෙනවා. වචන වලින් කන්න පුළුවන්. මිනිස්සු කියනවා බලන්නේ මනුස්සයාට මයික්‍රෝෆෝන් එක දුන්නා විතර අපේ ගම කෑවනේ මේ මනුස්සයා. මේ මනුස්සයා දැන් කටින්නේ කාලා තින්නේ ගම. මම දැනගෙන හිටියේ නෑ මේ මිනිස්සයා මගේ ආත්මගරුත්වය මේ විදිහට කාලාදායි කියලා. මම දන්නවනම් මයික් එක දෙන්න දුන්නා විතරයි අත්මුතු પરම්පරාවට පාර යන්න බැරි තත්ත්වයක් උනානේ. සම්පූර්ණ නම්බුව කෑවා. දැන් මේ මිනිස්සයා මොනවද කාලා තියෙන වචන වලින් කාලා තින්නේ? වචන වලින් කන්න පුළුවන්. එහෙනම් මේ ලෝකේ හැම දෙයක් තුලින්ම අපි යමක් විඳිනවා. ස්පර්ශයෙන් විඳින්නේ නැද්ද? ඇසෙන් විඳින්නේ නැද්ද? දිවෙන් විඳින්නේ නැද්ද? මේ හැම මොහොතෙම පමණට වඩා විඳින හැම මොහොතෙම මේ කියන විකාලේ කැඩෙනවා. මේ විශ්ව න්‍යාය ධර්මයට අපි එකඟ නැහැ. අපි මේ ලෝකේ යමක් විඳින්න හදනවා. ඒ විඳින්න යන දේ සීමාවට එහා ගියාම ඒකට විකාලය කියලා කියනවා. විකාලය කියන වචනයට ආහාරයක් නැහැ. නමුත් විකාල භෝජනා කියන එකට ආහාරය සංඥාවක් තියෙනවා. ඒ නිසා අපි හිතනවා මේක කෑමට සීමා සහිත එකක් කියලා. අවේලාවේ ගන්න ආහාර. අරියටම මේකේ සිංහල නිර්වචනය කරනවා නම් විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අවේලාවේ ආහාර පාන ගැනීමෙන් වැළකීමේ සික්ඛාපදය සමාදම් වෙමි කියන එක තමයි සිංහල අර්ථය. මොකද අවේලාවේ ආහාර කියනකොට භාග්‍යතුන් වහන්සේ ආහාර හතරක් ගැන කතා කරනවා. දික්ටි ආහාර, ගන්ධ ආහාර, පොට්ටබ්බ ආහාර, ශබ්ද ආහාර කියලා භාග්‍යතුන් වහන්සේ ආහාර වර්ග හතරක් දේශනා කරනවා. තවත් සූත්‍රයක භාග්‍යතුන් වහන්සේ ආහාර දෙකක් දේශනා කරනවා. කබලින්කා ආහාර, මනෝ සංචේත ආහාර කියලා තවත් දෙකක් දේශනා කරනවා. අභිධර්මයේ තවත් නොකියපු ආහාර දේශනා කරන ප්‍රීති ආහාරයක් කොට දෙවිවරු බුදිනවලු. සංඥාව ආහාරයක් කොටගෙන බ්‍රහ්මයෝ විඳිනවලු. දැන් බ්‍රහ්මයන්ටත් ආහාරයක් තියෙන එක සංඥාවන්. දෙවියන්ටත් ආහාරයක් තියෙන ලුණු ඇඹුල් නෙමේ ඒක ප්‍රීතියලු. සන්තෝෂය ආහාරයට ගන්නවලු. පුතිජන ලෝකයේ ආහාරයක් දෙකක් තියෙනවලු. ඒක තමයි කබලින්ක ආහාරය. අපි උයලා පුච්චලා කන්නේ, අඟුරු කරලා කන්නේ, කර කරලා කන්නේ. ඒ කබලින්ක ආහාරයක් තිනවලු. ඊට පස්සේ තිනවලු මේ මනෝ සංචේත ආහාර කියලා මනසින් විඳින වින්දනය ආහාරය. ඒ මනස ගැන අවබෝධය නැති සත්ව ලෝකයේ ආහාර හතරක් ගැන දේශනා කරනවා. දිට්ඨි ආහාර, දැකලා සන්තෝෂ වෙන ආහාර. දැකලා සන්තෝෂ වෙන ආහාර කාටද තියෙන්නේ කියලා දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මාළුව ආහාර ගන්නෙ දැකලා? බිත්තර ටික දාලා මාළුවා බිත්තර රකින්නේ, බිත්තර දිහා බලාගෙන ඉන්නවා. ඒ දැකලා දැකලා දැකලා ඒ බිත්තරේ සම්පූර්ණයෙන්ම අර වතුරේ තඹනවා. දැන් අපි දන්නවා වතුරට බිත්තරයක් දැම්මම බිත්තරේ සම්පූර්ණ සීතල වෙනවනේ. හැබැයි මාළුවා බිත්තර දාලා අඟල් දෙක තුනක් විතර ඈතෙන්දලා බලාගෙන ඉන්නවා. අඩියක් විතර ඈතෙන්දලා බලාගෙන ඉන්නවා. මීටර 100ක විතර ඈතෙන්දලා බිත්තර දිහා බලාගෙන ඉන්නවා. ඇස්වලින් යන තරංගේ වැඩිලා වැඩිලා වැඩිලා බිත්තරේ හොඳටම පැසවලා බැහිලා පුපුරලා පැටවු ටික එළියට එනවා. එතකොට දැන් මේ ඇසෙන් නෙමෙයිද මේ ආහාරය ගන්නෙ? ඉබ්බගෙන අපි ආලා තිනවා, කැස්බෑවගෙන ආලා තිනවා. ඒගොල්ලෝ වෙරළට ඇවිල්ලා වලක් කාරලා බිත්තර දාලා මහා ගැඹුරු මූදට යනවා. සමහරට කිලෝමීටර් 100 200 ගිහිල්ලා. ගිහිල්ලා ගලක් උඩ වාඩි වෙලා අර ආරලා බිත්තර දාපු තැන සිතින් මෙනෙහි කරනවා. චිත්ත තරංගයක් ඇවිල්ලා අර බිත්තරත් එක්ක බැඳිලා පොඩ පොඩ පොඩ පොඩ රත් වෙලා බිත්තරේ පුපුරලා අර තරංග දිගේ යනවා. අර කැස්බෑ පැටවු ටික අර අම්මා ඉන්න තැනට ඒ කිලෝමීටර් 100 200 පීනගෙන ගිහිල්ලා අම්මා ළඟට ගියා. මේ අඳුර ගන්න මේ අපේ දරුවෝ කියලා. මනෝ සංචේත ආහාර. මනසින් ඒ ආහාරයක් ලබනවා. ගොඩාක් සත්තු ඉන්නවා ස්පර්ශ ආහාරයට ගන්නෙ ගැඩවිලා කෑම කන්න කටක් නැහැ. ඒගොල්ල ස්පර්ශ කරලා ඒ ස්පර්ශය තුලින් ඒගොල්ල ආහාරයක් ගන්නවා. සෙනෙහස, මෛත්‍රිය, දයාව, කරුණාව කියන එහෙම ආහාර අපිට නැද්ද? ආදරේ දැනෙනකොට, සෙනෙහස දැනෙනකොට අපිට බඩගින්න නිවිලා යනවා. එහෙනම් මේ කියන හැම ආහාරයක් තුළම මේ කියන විකාලේ නැහැ කියලා අපිට කියන්න පුළුවන්ද? අර අපේ අතේ තියෙන බත් පිඟානට, බත් පාර්සලයට විතර සීමා කළා විකාල භෝජනා කියලා. නැහැ, මේ කියන හැම ආහාරයක්ම පමණ ඉක්මවා යනවනම්, අවේලාවේ ගන්නවනම් ඒ කියන හැම මොහොතක් ගන්නම විකාලය ගැන. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ අවේලාව කියන එක මොකද්ද? විකාලය කියලා කියන මේ අකාලය කියන මේ ධර්මතාවය මොකද්ද? අවිද්‍යාවෙන් ඉන්න හැම මොහොතෙම විකාලේ තමයි. මේක ලෝක සත්‍යය දන්නේ නැහැ. විද්‍යාවෙන් හිටියාම කාලය, අවිද්‍යාවෙන් හිටියාම අකාලය, එම නැත්තම් විකාලය. එහෙනම් 12 වෙනකන් අපි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට අනුව භාග්‍යතුන් වහන්සේගේ ප්‍රතිපදාවට අනුව අපි ජීවත් වෙනවා. එහෙම ජීවත් වෙන නිසා අපි හැමෝම විකාල භෝජනා කියන එක සමාදන් වුණා, ඒක ආරස්සා කළා. දැන් 12න් පස්සේ අපට ආහාරයක් අවශ්‍ය වෙනවා නම් දැන් අපේ තපස් ජීවිතය තුළ වැඩිපුර ශක්තිය වැය වෙන ක්‍රමයක් තිබිලානේ. අසකන දිව නාසය සමසිත කියන ආයතන 6 අපි අනවශ්‍ය විදියට නාම රූප සංඥා සංස්කාරات එක්ක ගනුදෙනු කරපු නිසා, කයේ තියෙන ශක්ති ප්‍රමාණය අනවශ්‍ය විදියට වියදම් කරපු නිසා දැන් අපට බඩගින්නක් ආවා. දැන් තුනට බිස්කට් ඕනේ, රැට කෑම ඕනේ කියන මානසිකත්වයක් ඇති වුණා. එහෙනම් මේක අවිද්‍යාව නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙමෙයිද? හරියට තමන්ගේ භාවනා කටයුතු වල නිරත වෙනවා නම්, තමන් සිහිය තුල පවතිනවා නම්, අනවශ්‍ය ගනුදෙනු වලින් වැළකීලා ඉන්නවා නම්, එක වේලක් දාන්නේ ගත්තාම දවස් දෙකක් ඉන්න පුළුවන්. පැය 3න් 3ට බඩගිනි එන්නේ අපි තපස්කම පැත්තකින් තියලා ගියට වඩා මාන්සි වෙන නිසා නෙමෙයිද? අන්න අකාලයට අපි අවු වුණා. එහෙනම් 12න් පස්සේ බඩගිනි ඇදෙන හැම මොහොතෙම අපි දැනගන්න ඕනේ මේ බඩගින්නට හේතුව මගේ අවිද්‍යාව කියලා. විද්‍යාවෙන් හිටපු කිසිම කෙනෙකුට බඩගිනි හැදෙන්නේ නැහැ. එහෙනම් අවිද්‍යාව නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ. අනවශ්‍ය විදියට මම ශක්තිය වැය කළා. ඒ නිසා මට මේ ශික්ෂාපද රැකගන්න බැරි වුණා. ඒ හැමෝම විකාලයට ආවුණා. එහෙනම් විකාලය කියලා කියන ශික්ෂාපදේ මොකද්ද? මේ ලෝකයේ තියෙන විශේෂ විශ්ව න්‍යාය ධර්මයන්. හැම දේ තුළම සම්මාවෙන් අපි ඉන්නවනම්, නිවැරදි කමඨාන තුළ ඉන්නවනම්, ලද දෙයින් සෑයීමටපත් වෙනවනම්, අපේ සිත ඕනට වඩා වේසෙන්නේ නැහැ, ආයතනවල ශක්තිය ඕනට වඩා වැය වෙන්නේ නැහැ, ඒ කියන්නේ ආහාරවල අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ, විකාලේ රැකෙනවා. මේකින විශ්ව නීතියට විරුද්ධ වුණාම අපට සිද්ධ වෙනවා අපට කෑම ගන්න. එහෙනම් විකාල භෝජනා කියන සීලය අපි කඩනවා. ශබ්ද වලින් අපි කන පිනවනවා. ඇත්තටම දැන් බෙරයක් ඕනේද අපිට නැච්ච ගීත කඩන්න? නැච්ච ගීත කියලා කියන්නේ මේ විශ්වයේ තියෙන විශ්ව න්‍යාය ධර්මයන්. උලංගල ශබ්ද ස්වරයක් නැද්ද? ගස්වල ඇතිල්ලෙන ශබ්ද ස්වරයක් නෙමෙයිද? කුරුල්ලන්ගේ ශබ්ද, සත්තුන්ගේ ශබ්ද ස්වරයක් නෙමෙයිද? සහෝදර සංඝයාගේ කතාබහවල ස්වර නැද්ද? ඒවා අපට මීරි නෙමෙයිද? මේ සෑම ශබ්දයක් තුළින්ම පිනවීමක් තිබුණා නම් එයා නැච්ච ගීත වලට අවු වෙලා ඉවරයි. අනේ මීරි කටහඬ මොනතරම් සුන්දරද! එයාට බෙරපදයක් ගන්න ඕනේ නැහැ. එයාට සින්දුවක් කියන්න ඕනේ නැහැ. අර මීරි තුල මත් වෙනකොට අර සින්දුවේ වෙච්ච ඒ සියලුම දේවල් හැවත්තික මේක වෙලා ඉවරයි. එයා නැච්ච ගීත වලට අවු වෙලා ඉවරයි. එහෙනම් අපි මේකින සෑම සබ්දයක් තුළින්ම අපි නැච්ච ගීත කඩනවා. නැච්ච ගීත කියන ශික්ෂාපදේ අපි තුළ සිද්ධ වෙනවා. එහෙනම් මේක පිළිබඳව 100න් ඉන්න ඕනේ. ආන්න යන්නේ හැයෙන දේ පමණක් දැනගෙන නිස්සබ්ද වෙන්නවා. ඒ හැමදේම පිනවන්න ගියාම නැච්ච ගීත වලට, ඒ කටහඬ වලට තියෙන මීරිභාවයට අපි හවු වෙනවා. ඒක තුළින් අපිට බැඳීමක් ඇති වෙනවා, මෝහයක් ඇති වෙනවා, මත්වීමක් ඇති වෙනවා, නිවනට ප්‍රමාදයක් ඇති වෙනවා, අවිද්‍යාවක් නිර්මාණය වෙනවා. මෙන්න මේ ධර්මතාවයන් අපි දකින්නට ඕනේ. මාලාගන්ධ විලේපන කියන එකත් මේ ලෝකයේ තියෙන විශ්ව ධර්මතාවයක්. ඇත්තටම සුවඳක් තියනද මේ ලෝකේ? නෑ. අණු භ්‍රමණය වෙනවා. ඒ අණුවල භ්‍රමණ වේගයේ මධ්‍යස්තනම් ඒ මධ්‍යස්තයකට අණුව සුවඳක් වෙනවා. අණුවල භ්‍රමණ වේගය ගොඩාක් වැඩි නම් ඒ භ්‍රමණ වේගයට අණුව වන්න ගන්ධ රස හෝජා කියලා හතරක් ඇදෙනවානේ. ඒ ගන්ධ කියන එක තමයි ඒ සුවඳ. අවමෙන් භ්‍රමණය වුණාමත් සුවඳක් වෙනවා. එහෙනම් මේ හැම නාම රූපයක්ම ඇදිලා තියෙන්නේ අණු වලින්. ඒ අණු භ්‍රමණය වෙනකොට සුවඳක් වෙනවා. මේ ධර්මතාවය තමයි විශ්ව න්‍යාය ධර්මතාවය. මේක නැතුව පිච්චමල් සුවඳ, මේක නෙළුම්මල් සුවඳ, මේක බත් සුවඳ, ව්‍යංජන සුවඳ කියලා අපි එක සුවඳක් අල්ලාගෙන අපි නඩත්තු කරනවා. දැන් අවිද්‍යාව නෙමෙයිද එහෙම එකක් තියෙනවද? අපි දැන් මෝහය නෙමෙයිද මේ නඩත්තු කරන්නේ? බැඳීමක් නෙමෙයිද මේ නිර්මාණය කරන්නේ? අනුග්‍රමණය වෙන නිසා ඇතිවන තරංගයේ සුවඳ මේ යථාර්ථයේ මේ විශ්ව න්‍යාය ධර්මයේ නෙමෙයි දැක්කේ. අර අණුවෙන් භ්‍රමණය වෙන සුවඳ ඇත්ත දෙයක්, පවතින දෙයක් කියලා එකක් ඇදුවා. අන්න එතන තමයි මාලාගන්ධ විලේපන කියන ඒ ශික්ෂාපදයේ බිඳුනේ. අඳුන් කූරු පත්තු කරනවා. අර ගිනිදැල්ල පොඩ පොඩ පොඩ පල්ලයට යනකොට ඒ කියන අය කළු පාට වෙලා තියෙන කාබන් වාගේ තියෙන ඒ අඟුරු ටික පිච්චෙනකොට යම්කිසි දුමක් යනවා සුදු පාටට. ඒ අණුවල භ්‍රමණ වේගය වැඩි වෙනවා අර ගිනි අඟුරු නිසා. ඒ භ්‍රමණ වේගයෙන් නිසා තමයි ඒ සුවඳය කියන ඒ ගන්ධය නිර්මාණය වුනේ. අපි ඒ සුවඳ ස්ථීර එකක් කියලා දකිනවා. සුවඳේ වින්දනය කෙරුවොත් විතරයි මාලාගන්ධ ඒක විද්‍යාවෙන් දැක්කොත් මාලාගන්ධ වලට අවුවෙන්නේ නැහැ. ඇයි මේ විශ්ව න්‍යාය ධර්ම අපට තේරුන්නේ නැත්තේ? උච්චාසයන මාසයන කියලා කියන එක ඇත්තටම අපි මෙච්චර කාලයක් අපි හරියට තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා දැනටමත් ඒක තියෙනවා. මාන්නිය උඩඟු ඉතුවක්කාරකම අහංකාරය තමයි මාසයනය. උච්චාසයනය. ඇයි මේ ධර්මතාවය අපට තේරුන්නේ නැත්තේ? අපි හිතන විශාල ගාම්භීර පුටුව කිටියාම ඒ මාසයන ඇත්ත එහෙම එකක් තමයි. අඟල් 8ක් 9ට වඩා උස තියෙනවා නම් ඒක උච්චාසයන ඒක ඇත්ත. ඇයි භාග්‍යතුන් වහන්සේ භෞතිකේම දෙයක් තීරණය කළේ? එහෙම එකක් තිබුණොත් තමයි මිනිස්සු යටාත්පාත්කම කියන්නේ මොකද්ද කියන එක දැනගන්නේ. අනිත් අයට සාපේක්ෂව බිම ඉඳ ගන්න පුරුදු වෙන්නේ. උස්සාසන තියෙද්දී මේ උච්චාසයන මාසයන රකින්න ඕන නිසා බිම ඉඳ ගන්න යා මානසිකත්වය අදා ගන්නවා. ඒකෙන් මානසිකත්වය නෙමෙයි බිම ඉඳගත් එක නෙමෙයි ඒකෙන් ඇදෙන්නේ තමන්ගේ උඩඟුකම ආහංකාරකම ඉතුවක්කාරකම. අන්න ඒව ටික නිකම්ම පල්ලයට බයිනවා. එනා බිම වාඩි කරවලා ප්‍රායෝගිකව පුහුණුවක් දීලා උස්සාසන තියෙද්දී නියතමානිකම හදාගෙන පල්ලෙයා වාඩි වෙන මේ මානසිකත්වයේ තුල බුදුහාඳුරෝ නියතමානිකම අවංකකම යටහත්පාත්කම කීකරුකම කියන ගුණධර්ම ටිකයි මේ කියන්නේ වඩන්න කියලා. ඇත්තටම උඩ හිටියාම ඒක වෙන්නේ නැහැ. දැන් රාතන් වහන්සේ නමක් උච්චාසයන හිටියාම උන්වහන්සේ සිල් බිඳිනවද? නැහැ. පුද්ගලයෙක් නැහැ. එහෙනම් අපි තුල පුද්ගලයෙක් ඉන්නවා. වටිනා ගරු භාණ්ඩ වගේ එකක ඉඳගත්තාම අපට මාන්නයක් ඇදෙනවා. උඩඟුකමක් ඇදෙනවා. අනිත් අයට සාපේක්ෂව මගේ ආසනය වටිනවා. අනිත් අයට සාපේක්ෂව මම විශාල වටිනාකමින් යුක්ත තැනක ඉන්නේ කියන ඒ මාන්නය තමයි මේ උච්චාසයන මාසයන. නියතමානි වෙලා කීකරු වෙලා අවංක වෙලා යටාත්පාත් වෙලා මේ විශ්වයේ නිතරම ජීවත් වේ යුතුයි. ඒ විශ්ව න්‍යාය ධර්මයට අපි එකඟ නම් ඒ මානසිකත්වයෙන් ජීවත් වෙනවා නම් උච්චාසයන මාසයන කියන සීලය අරසා කරලා ඉවරයි එයා ආර්ය කෙනෙක්. ජාත රූප රජිත පටිග්ගාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මිල මුදල් රත්තරන් මුතුමැණික් කියන එක තමයි. හැබැයි මිල මුදල් මුතුමැණික් රත්තරන් හැම එකටම වටිනාකමක් තියෙන නිසා ඒක ජාතරූප ගණයට එකතු වෙනවා. හැබැයි කේතුමති රාජධානියේ කළු ගල්ලු වටින්නේ. මිනිස්සු මුදු හදන්නේ කළු ගල් ඔබවලා. මාල හදන්නේ මේක පළඳනා වාගේ වටිනා ආභරණ හදන්නේ කළු ගල් පළඳවල. ඒතුව කළු ගල් දුර්ලභයි. විශාල කැණීම් කරලා ගරලලු ගන්න ඕනේ කළු ගල් කැට කෑලි. හැබැයි මැණික් ගල් හැමතැනම තියෙනවා. ඒ නිසා තමයි කුටි හදන්නේ මැණික් වලින්. මාලිගා දන්නේ මැණික් වලින්. ඒ තථාගතයන් වහන්සේ වැඩහින්නේ මැණික් මාලිගාවල. ඇයි? මැණික් බවුලයි කළුගල් දුර්ලභයි. දැන් එදා ජාතරූප රජිත පටිග්ගාන වේරමණී කියලා උන්වහන්සේ දේශනා කරනවා. එදාට කළුගල් පාවිච්චි කරනවා නම් තමයි සිල් කැඩෙන්නේ. මැණික් පාවිච්චි කරනවා නම් සිල් කැඩෙන්නේ නැහැ. දැන් අද අපි කළුගල් වලින් අදපු වංගඩි මිරිස් ගල් ඒවා පාවිච්චි කරනවා නේද? බේත් අඹරණ බේත් මේ ගල් පාවිච්චි කරනවා නේද? එනා මේක බේත් අඹරන ගල කියලා අපි මේක ආරන්නේ තියන්නේ අපිට ජාතු රූප කැදෙන්නේ නැහැ. ඇයි? කළු ගල රුපියල් 300යි වටින්නේ. වංගෙඩියක් තියෙනවා බේත් කොටන්න මුල් කොටන්න බේත් තේ තදා ගන්න රුපියල් 500යි වටින්නේ. ජාතු රූප කැදෙන්නේ නැහැ. බේත් තොරුව තින එක සම්පූර්ණ කළු ගලෙන් අදලා තින්නේ. හැබැයි ඒකත් රුපියල් 2000ක්වත් වටින්නේ නැහැ. ඒකත් ජාතු රූප වලට අහු වෙන්නේ නැහැ. හැබැයි ඒ බේත් තොරුව මැණික් වලින් අල්ලලා තිබුණොත් සම්පූර්ණ ඒකේ නම වංගෙඩිය රත්තරන් වලින් අදලා තිබුණොත් රෙදි වලින් අදලා තිබුණොත් දැන් අපි ජාතරූප වලට අවු වෙනවා. මේකෙන ලෝහේ නෙමෙයි තියෙන ප්‍රශ්නය. වටිනවනම් ඒ වටිනාකම නිසා ලෝභයක් නිර්මාණය වෙනවා නම් ලෝභේ නිර්මාණය කරන ධර්මතාවයයි ජාතරූප වලට අවු වෙන්නේ. අදයි ඒ රාජධානියේදී කළුගල් වල නිසා ලෝභය ඇති වෙනවා. ඒ නිසා කළුගල් හැම එකක්ම ජාතරූප කියන ගණයට එකතු කළා. අද කළුගල් වලින් ලෝභය ඇති වෙන්නේ නැහැ. ඒ නිසා කළුගල් නිදාස් කළා. මුතුමැණික් රත්තරන් කියන මේ වලින් ඇති වෙනවා ලෝභය. ඒ නිසා ඒවා ජාතරූපයට අන්තර්ගත කළා, ඇතුළත් කළා. මේ ධර්මය අපි අවබෝධ කරගෙන නැහැ. ජාතරූප කියන්නේ මේ විශ්වයේ න්‍යාය ධර්මයන්. යම්කිසි භාණ්ඩයකින් අපිට ලෝභය නිර්මාණය කරනවද? අන්න ඒ භාණ්ඩය ජාතරූප වලට අවු වෙනවා. දැන් අපිට මැණික් වලින් පාත්‍ර පාවිච්චි කරන්න බෑ, රිදී පාත්‍ර බෑ, රත්තරන් පාත්‍ර බෑ. ඇයි? ඒවා වටිනවා. පවුමක් රුපියල් 8000 7000. සමහර ප්ලැටිනම් කියන වර්ගය ගත්තාම ලක්ෂ ගාණක් වටිනවා. හැබැයි යකඩ පාත්‍ර අපිට භාග්‍යතුන් වහන්සේ අනුමෝදන් කරනවා. ඇයි? ඒක රුපියල් 200යි වටින්නේ. මෙලෝ මිනිස්සේ ගන්නෙ නෑ. හැබැයි ප්ලැටිනම් පවුමක් රුපියල් 200ක් වෙලා යකඩ පවුමක් රුපියල් 105ක් වුණා නම් භාග්‍යතුන් වහන්සේ සේකියාව දාන යකඩ පාත්‍ර තියෙන දිසාවටවත් යන්න බෑ. යකඩ පාත්‍ර ගැන කතා කරන්න බෑ. යකඩ පාත්‍ර ස්පර්ශ කරන්න බෑ. යකඩ පාත්‍ර පරිභෝජනය කරන්න බෑ. යකඩ පාත්‍ර කුටිවල තියාගන්න බෑ. සේනාසනවල තියාගන්න බෑ. යකඩ පාත්‍ර ගැන කතා කරන්න තානම් සිතන්න තානම් ඒවා තියෙන දිසාව බලා ගමන් කරන්න තානම්. දැන් මොකද වෙලා තියෙන ප්‍රශ්නය? රත්තරන් වටින්නේ නැහැ. රත්තරන් කිලෝ එක රුපියල් 50යි. එහෙනම් බුදුහාමුදුරු දේශනා කරන රත්තරන් පාත්‍ර කැපයි. රිදී පාත්‍ර කැපයි. මැණික් ගල් 7 පාකට ගණන් ගන්න මැණික් පාත්‍ර කැපයි. හැබැයි කිසිම මොහොතක රත්තරන් කෑල්ලක්වත් අපිට දැන් තියාගන්න බෑ. වටිනාකම වැඩි. හැබැයි යකඩවල වටිනාකම වැඩි වුණොත් යකඩ හැඳි පාවිච්චි කරන්න බෑ අපට. ඇයි? වටිනාකම වැඩි රාජාතරූප වලට අවු වෙනවා. අද රිදී ඇඳි වලට රත්තරන් ඇඳි වලට ජාතරූප වලට අවු වෙනවා. යකඩ වලට අවු වෙන්නේ නෑ. මේ ජාතරූපයේ කියන්නේ ලෝභය අපි තුල නිර්මාණය කරනවා නම් මේ සංසාරයේ පැවැත්ම අපි තුල නිර්මාණය වෙනවා නම් ඒ හැම එකක්ම ජාත රූප රජිත පටිඝාන මේ ධර්මතාවය අපි තේරුම් ගත්තේ නැහැ. අපි මේ විශ්ව න්‍යාය ධර්මයට විරුද්ධව කටයුතු කරනවා. ජාත රූපය කියලා හෙලා දකිනවා. ඒකට විරුද්ධව අපි විශාල වශයෙන් පොරබදිනවා, ගැටෙනවා. ඇත්තටම ලෝභය නිර්මාණය කරනවා නම් එයා ජාත රූප වලට අවු වෙලා ඉවරයි. වටිනා සිවුරා පාවිච්චි කරන ලක්ෂ 2ක්ම අරක් වටිනවා. දැන් එයා ජාතරූප වලට අවු වෙලා ඉවරයි. සිවුර ජාතරූප වලට අවු වෙලා නැහැ. මුතුමැණික් වලට මේක අදාළ නැහැ. එහෙනම් පට සිවුරු කියලා තියෙනවා. රාජ්‍ය වස්ත්‍ර කියලා තියෙනවා. ඒවා ලක්ෂ ගණන් වටිනවා. ඒ ලක්ෂ ගණන් වටිනේවා බුදුහාමුදුරෝ තානම් කළා නේද? කහවණු ලක්ෂයක් විතර වටින සිවුරු අපිට අනුමෝදන් වෙන්න බෑ. ඒවා මේ මහගනේ ඒවා අපිට පොරවන්න අයිතියක් නැහැ. ඒවා ශික්ෂාවට හැවත් කියලා බුදුහාමුදුරෝ දේශනා කළා නේද? එහෙනම් රත්තරන් වල වටිනාකම පිට ගැලපෙන විදියට රත්තරන් කිලෝ එකක් වටිනවා 105ක්. ඒ කිලෝ පාට වටිනාකමටම අපි සිවුරක් අදාගත්තාම මේකේ වටිනාකමත් 105යි නං. ඇඟේ තියෙන සිවුරද රත්තරන් කිලෝ එකද? රත්තරන් කිලෝ එකයි. සිවුර කලවල දුන්නාම රත්තරන් කිලෝ එක හම්බෙනවනේ. එනනම් මේ වටිනාකම කියන ප්‍රශ්නය තුළ ලෝභය නිර්මාණය වෙනවා නම් එදා රත්තරන් කිලෝ එක තිබුණා ඒකට බැඳුනා. අද මේක අවුවට දාන්නේ නැහැ, වැලට දාන්නේ නැහැ, එළියට දාන්නේ නැහැ. ඇයි මේක අරගෙන ගියොත් 105ක්නේ රත්තරන් කිලෝ එකක වටිනාකම. මේ කතේ තියාගෙන ඉන්නවා කොට්ට යට තියන්නේ දෙපොඩි සිවුරයි. මේක රත්තරන් කිලෝ එකක වටිනාකම. දැන් කොට්ට යට සිවුර තිබුණාට රත්තරන් කිලෝ එකට දෙන ආරස්සාව දෙනවනේ. ඒකින මානසිකත්වෙම ඇදිලානේ. ඒකින බැඳීමම ඇදිලානේ. ඒකින ලෝභයම දැන් නිර්මාණය වෙලානේ මේ රෙදි කෑල්ලෙන්. ජාතරූප කැඩිලා. එහෙනම් අපේ ජීවිතයේ මේකේන වටිනාකම නිසා ජාතරූප කැඩෙනවා කියන එක දැනගන්න ඕනේ. මේක විශ්ව න්‍යාය ධර්මයක්. ඕනම නාම රූපයකින් ඒකින වටිනාකම නිර්මාණය වෙනවා නම් ඒ වටිනාකම නිසා ලෝභයක් නිර්මාණය වෙනවා නම් ඒ ලෝභය ඇදෙන හැම මොහොතෙම ජාතරූප රජිත පටිඝාන කැඩුනා. හේතුව අපි ලද දෙයින් සෑයමටපත් වෙන්නට ඕනේ. සිව්පසෙන් යැපෙන්නට ඕනේ. අපි ඒ සිව්පසෙන් යම්කිසි ලෝභයක් අදනවා නම් ඒ සිව්පසේ පවා ජාතරූප ගණේ එකතු වෙනවා කියන එක පිළිබඳව දැනුවත් වෙන්න ඕනේ. සෑම දෙයක් තුළින්ම අපට ලෝභයක් නිර්මාණය කරනවා නම් ඒ හැමතැනම ජාතරූප නිර්මාණය වෙනවා. එහෙනම් මේ විශ්වය තුළ තියෙන න්‍යාය ධර්මය ඕනම එකක වටිනාකම එක පාටම වැඩි වුණා නම් ඒ වැඩි වෙච්ච දේ ජාතරූප ගණයට එකතු වෙනවා. මගේ මනසින් මේක වැඩි වුණොත් ඒ මනසින් වැඩි වෙච්ච නිසා ඒක ජාතරූප වලට අවු වෙනවා. මනසින් අඩු වුණොත් ඒක ඒ මනසින් වටිනාකම අඩු වෙච්ච නිසා ඒ ජාතරූපකින් ඒක නිදාස් වෙනවා. රත්තරන් පවා එයාට යකඩ වශයෙන් පරිභෝජනය කරන්න පුළුවන් නම් විසි කරන්න පුළුවන් නම් ලක්ෂයක් වටින දුරකතනය පොඩි අයට සෙල්ලම් කරන්න දෙන්න පුළුවන් නම් එයා ජාතරූප වලින් නිදාස චාර්ය කෙනෙක්. හැබැයි රුපියල් 500 ප්ලාස්ටික් කෑල්ලත් එයා කෝටියක් වටිනා වගේ පරිස්සම් කරනවා නම් කොට්ටයට තියාගෙන එයා නඩත්තු කරනවා නම් එයා ජාතරූප වලට අවු වෙලා ඉවරයි. ආයි ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ. මෙන්න මේකේන විශ්ව න්‍යාය ධර්මයන් 10 හැමතැනම පවතිනවා. අපි ඒවා විකෘති කරනවා, වෙනස් කරනවා කියන නිසා සිල් කැඩෙනවා. දැන් අපි දැනගත්තා මේ ශික්ෂාපද කැඩෙන්න හේතුව මොකද්ද? ඒක මේ විශ්වයේ පවතින ධර්මතාවය මොකද්ද? දැන් ඉඳලා මේ විශ්ව ධර්මතාවයට එකඟ වෙන්න, ඒකට කීකරු වෙන්න, නියතමානී මේ විශ්ව ධර්මතාවයට එකඟව ජීවත් වෙන කටයුතු කරන මානසිකත්වය අදා ගන්න. දැන් අපි දස ශික්ෂාපදය සමාදන් වුණා. ඒ සමාදන් වෙච්ච දස ශික්ෂාපදය මේ අවබෝධය උපයෝගී කරගෙන නිවැරදිව සාරසා කරලා විශ්ව න්‍යාය ධර්මයන් වලට කිසිම කඩතොලක් ඇති නොවි, ඒකට කිසිම විරුද්ධත්වයක් ගැටුමක් ඇලුමක් ඇති නොවි, ඒක නිවැරදි ලෙස සමාදම් වෙලා මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පානට මේ දක්ෂ ශික්ෂාපදයේ පිළිබඳ අනුශාසනාව අවබෝධය ඒ තුලින් ලබාගත්තා වූ දැනුම ඒකාන්ත වශයෙන් අපි හැමෝගෙම රාහත් බෝධිය පිණිසම පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.